ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද ධර්ම දේශනාව මේ පින්වතුන්ගේ ජීවිතවලට ඒ කරුණු කාරණා තේරුම් ගත්තොත් හරි උපකාරයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට එන කංකටලු, දුක්, කරදර, ඒ වගේම මේ ජීවිතය සනසා ගන්න හැටි, ශෝක පරිද්දවානම් සමතික්කපා සමතික්කමාය, ශෝක වැළපීම් ඉක්මවා යෑම පිණිස බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඉතින් දුක්ඛස්ස පහනාය, දුක ප්‍රහාණය කරලා දාන්න. ඥායස්ස අධිගමාය, චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ධර්ම දේශනා කළා. ඉතින් මොකටත් මේ ජීවිතවල තියෙන ප්‍රශ්න කංකටලු විසඳා ගන්න මොන මොන හරි ක්‍රමයක් ධර්මයෙන් ඉගෙන ගන්න වෙනවා. මොකද එක එක්කෙනාගේ ජීවිතේ ප්‍රශ්න විසඳෙන්නේ එක එක විදිහට. දැන් පහුගිය කාලේ මේ ලංකාවට ඛේදවාචකයක් ආවා. ඒ තමයි මේ කුරිරු මනුස්ස ඝාතනය. ඒ වගේම මේ මෑත භාගයේ නොතිබුණ පරිදි, ඒ කියන්නේ යුද්ධ කාලෙවත් LTT යුද්ධ කාලෙවත් නොතිබුණ පරිදි භීතියක් තැති ගැනීමක් මනුෂ්‍යයාගේ හිත තුළ පැතිරිලා ගියා. මට සමහර ආරංචි මාර්ග ලැබුණා. සමහර ළමයිට කතා කරගන්න බැරුම් බය වෙලා ප්‍රවෘත්ති අහලා. ඒතර මේ ප්‍රශ්නවලදී මනුෂ්‍යයාට එක එක විදිහට විසඳුමක් ඕන. එතකොට අද දේශනාවෙන් ඒ වාගේ ප්‍රශ්නයකට විසඳුමක් කොහොමද හොයාගන්නේ කියලා මේ දේශනාවෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි උපකාරයි. මේ ප්‍රශ්නවලට උත්තර හොයන මේ ක්‍රමේ බුදුරජාණන් වහන්සේ පාරමිතාවක් විදිහට පුරුපු දෙයක්. ඒ නිසා මේක ඉගෙන ගන්න නැත්තම් හරි උපකාරයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ, බුදුරජාණන් වහන්සේ ඒතත් කරදර ලෝකේකනේ බුදු කෙනෙකුත් පහළ වුණේ. සැවැත් නුවර දෙවුරන් විහිරේ බුදුරජාණන් වහන්සේ වැඩඳිද්දී ඒ සාවස්තියම අයිති කෝසලි කොසල් රජුරුව අජාසත්තත් එක්ක යුද්ධ කරනවා. යුද්ධ කරනවා කියලා කියන්නේ නිකම් මේ ලී වලින් හදපු කඩු අරගෙන කඩු සෙල්ලම් නටන එකක් නෙවෙයි. මිනි මරාගෙන යුද්ධ කරනවා බුදුරජාණන් වහන්සේ දෙවුරන් විහිරේ ඉඳිද්දී. බුද්ධ කාලේ වෙච්ච දේවල්, බුදුරජාණන් වහන්සේ ජීවමාන විදිද්දී සාක්්‍ය සංහාරය කළා. බුදුරජාණන් වහන්සේගේ පරම්පරාවම විනාශ කළා දැම්මා. පළවෙනි පාර ගස් මේ විදු උඩ බ යනකොට දැන් කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේට පැහැදිලි හිටපු ශ්‍රාවකෙක් වෙලා කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කර ඉන්න අතරේ ඔටුන්නයි කඩුවයි අරගෙන ගිහිල්ලා පුතා රජ කෙරෙව්වනේ. කොසල් රජුරෝ මැරුණේ අම්බලමකනේ. මේව මිනිස්සු කල්පනා කරන්න ඕන. බුද්ධ කාලේ හිටපු මිනිසුන්ටත් මෙහෙම වුණා නම් අපිට මොනව වෙයිද කියලා. රටේ රජුරෝ අම්බලමක මැරුණා. කොසල් රජුරෝ විදුඩ බික්මන්ට රජකම ගත්තේ සාක්කියෝ මරන්න. ඊට පස්සේ පළවෙනි සාක්‍ය ඉතුරු බුදුරජාණන් වහන්සේට වයස අවුරුදු 80යි. බුදුරජාණන් වහන්සේ විදුඩබ යුද්ධයට යනකොට ඊ මාවතේ කොළ නැති ගහක් සෙවෙනේ වැඩි හිටියා. විදුඩබ රතින් බැහැලා ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි කිම? කිව්වා, මගේ ඥාතීන්ගේ ඉන්න දිශාවෙන් හමාගෙන ඉන්න සුළඟත් මට හැපයි. ඒ මිනිසුන්ට කරදරයක් වෙන්න යද්දී මං ගස් කොළන් තියෙන මේ ගහක් යට කොහොම ඉඳද කියලා ඇහුවා. මේ බුදු කෙනෙක් එහෙම්ම සංවේගයටපත් වෙලා රජුරු ආපහු හැරුණා විදු උඩව. දැන් අපේ සිංහල ජාතියට ප්‍රශ්න වෙද්දී අපේ සිංහල කියන ලේ ටික ඇඟ ඇතුලෙන් මේ උණු වෙලා ඉන්නේ කී දෙනෙකුටද? මේ සිංහලකම සිංහල මිනිසයා එක්කෝ ගොවිතැන්බස් කරනවා, ඒ කියන්නේ රට පෝෂණය කරනවා. එකෝ හැබෑ සිංහල මනුසයා යුද්ධ කරනවා, එක්කෝ සිංහල මනුසයා මහනයනවා. ඕක තමයි ඉස්සර සිංහල මිනිසුන්ගේ තිබ්බේ. එතකොට දැන් මේ සිංහල මිනිසුන්ට දැන් අර සිංහලකම එන්නේ නැති, ඒකට හේතුවක් තියෙනවා. ගජබා රජුරු 20,000ක් දෙමළු මෙහිට අරගෙන ආවා. ඊළඟට තව පිටරටවලින් සේනාවල් අරන් ආවා. අරන් ආවේ පිරිමි ටිකනේ. කාන්තාව ගෙනාවේ නැහැ. එතකොට ওই පිරිමි මෙහි ඉන්නකොට, මේ ලංකාවේ ඉන්නකොට ওই පිරිමි පවුල් කෑවේ ලංකාවේ මේ ස්ත්‍රීන් එක්කනේ. එතකොට සම්පූර්ණ පරම්පරාව වෙනස් වුණා. කාලිංග මාග. එතකොට ඊළඟට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. එතකොට කොච්චර ලේ කවලම් වීමක්ද? ඉස්සර සම්පූර්ණ මිනිසයාට එනවනේ මේ ජවය, ජාතික අභිමානය, ජාති වාස්තල්‍ය, ඊළඟට ජාතිවාදී. ඉතින් මම මේ කියන්නේ ගියේ වරදව තේරුම් ගන්න එපා. ඥාතීන්ට කරදර වෙනකොට ශාස්ත්‍රඥ xmlns ඉදිරිපත් වෙනවා. අපේ මිනිසුන්ට පුළුවන් නේ අපේ මේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ තමයි දැන් කොච්චි කඩේ පහුගිය දවස්වල ওই කරදර වෙනකොට එදා කොච්චි කඩේ අපේ භවනාසපුවේ ලේ දන් දීම. තරුණ කොල්ලෝ ඇවිල්ලා කියලා තියෙනවා, හාමුදුරනි මේ ඇඟිල්ල කපලා ලේ ගන්න. ෆෝම් පුරවන්න ඕනේ, ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ, පැකට් වලට ගන්න ඕනේ, මේ ඇඟිල්ල කපලා ලේ ගන්න. මේ අහිංසක මිනිස්සු බේර ගන්න. අන්න කොහෙන් හරි ඇවිල්ලා. කරදරයකදී මිනිසයන්ට පිහිට වෙන්න ඉදිරිපත් වෙන හැටි. දෙවෙනි වතාවේ විදුඩ බාපහු ගියා යුද්ධ කරන්න. එතකොට ශාස්ත්‍රඥ වහන්සේ ගල්තලාවක වැඩ හිටියා. ඉරිදිහෙන් යන මේ කරත්ත ඉරෙන්ද සැරැස්සුවා. මඩ ගොඩක වගේ කරත් එරෙනවා යන්නේ. එදත් ආපහු හැරිලා ගියා. ශාස්ත්‍රඥ වහන්සේ දැක්ක සාක්‍යෝ ඔක්කොම එකතු කරලා එකතු වෙලා මේ පිරිසම සංසාරේ කරපු කර්මයක් තියෙනවා. ඉතින් ශාස්ත්‍රඥ වහන්සේ නමක් විදිහට ඥාතින්ට උපකාර කළා. නිහඬ වුණා තුන්වෙනි වතාව විදුඩබ ගිහිල්ලා ඔක්කොම සාක්‍යෝ පිටි ගැව්වා. ඒ සාක්‍යයන්ගේ ලස්සන කෙල්ලු 500ක් එකතු කළා. එකතු කළා ඒ සාක්‍ය කෙල්ලු 500ම ඇදගෙන ගියා. ඇදගෙන ගිහිල්ලා කිව්වා, උඹල වරෙල්ලා මගේ අන්තපුරේට. ඒ කෙල්ලු කිව්වා, අපේ චරිතේ අපි රකින්න බඹසරක් තියෙනවා. ඒ බ්‍රහ්මචාරී බව අපි නැති කරගන්නේ නැහැ කියලා. තොපේ කටවැඩි කියලා කඩු අරගෙන ඇවිල්ලා අත් දෙකයි කකුල් දෙකයි කැපුවා. අර ලස්සන කෙල්ලු 500කගේ අත් කකුල් කපලා කොටන් කළා. මේ මම මේ කියන්නේ මේ මිනිසුන් මේ සංසාරයේ මේ වෙන දුක බුද්ධ කාලේ ඉඳලම තිබ්බා. උපම් මිනිසයාට මේ දුක උරුම වුණා. මේ දුක උරුම වුණා. බුදුරජාණන් වහන්සේ වදාළා උදේට උල්පාරවල් 100යි, දවාලට උල්පාරවල් 100යි, හවසට උල්පාරවල් 100යි කාලා සෝවාන් වෙනවා නම් අවුරුදු 100ක් ගිය තැන කැමැති වෙන්න. ඒ උල්පාරවල් කන්න කැමැති වෙන්න මග්නිසාදයට. ඒ දවසට උල්පාරවල් 300 30න් වැඩි කළා මාසෙට උල්පාරවල් ගණන් කරන්න පුළුවන්. ඒ 30 12න් වැඩි කළා අවුරුද්දට උල්පාරවල් ගණන් කරන්න පුළුවන්. ඒක 100න් වැඩි කළා අවුරුදු 100කට උල්පාරවල් කොච්චර කනවද කියලා ගණන් කරන්න පුළුවන්. ඒත් පින්වත් මහණෙනි, මේ සංසාරේ ගමන් කරද්දී ඇඟ හරහා ගිය ආයුධ ගණන් කරන්න බෑ. අපේ අතපය කපපු ඒවා පණ පිටින්, මේ කකුල් කපපු ඒවා පණ පිටින් ගණන් කරන්න බෑ. සංසාරේ ගණන් කරන්න බෑ. මේ දිව එළියට ඇදලා තීරු කරපු ඒවා ගණන් කරන්න බෑ. ඒ නිසා මේ සංසාරයෙන් නිදහස් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒකයි බුදු කෙනෙක් ලෝකෙට කලාතුරකින් පහළ වෙන්නේ. ෂෝට්කට් නෑ. මේකෙන් බේරිලා ගියොත් තව තැනකින් ආය අහු වෙනවා. මේකෙන් බේරිලා ගියම තව තැනකින් අහු වෙනවා. පුදුමයි මිනිස්යාට මරණේ නැහැටි. තමන්ගේ දුවයි පුතාලයි බිරිඳයි එක බෝම්බෙන් සුනුවිසුනු වෙලා යද්දි තාත් ඉතුරුණා. බලාගත්තුවත් බලාගෙන හිටියා. මාස්කෑලි ටිකක් පේනවා. පළවෙනි දවසේ බලා හිටියා, දෙවෙනි දවසේ බලා හිටියා, තුන්වෙනි දවසේ එන කෝච්චියට ගිහිල්ලා බෙල්ල තිබ්බා. මේ පේද වෙච්ච දේම කෙනෙකුට මේ බෝම්බෙන් සුනු විසුනු වෙලා යද්දි කෙනෙක්ගේ මරණය එන හැටි බලන්න වෙන විදිහකට. අහෝ මේ සත්වයා උපන් නිසා විඳින දුක, උපන් නිසා විඳින දුක. කොහෙන් හරි මරණේ නෝ, කවදා හරි මරණේ නෝ, කොයි විදිහකට හරි මරණේ නෝ. ඊට පස්සේ මේ විදිහට දුක්ඛංකටලු මිනිසයාට එනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ සාක්‍යයන් මරලා, ඊට පස්සේ අර කෙල්ලු ටික දැන් කොටන් විතරයි, අත් නෑ කකුල් නෑ. බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවට කතා කළා, ඉරිදි සම්පන්න චතුර ලෙස ධර්මයේ දේශනා කරන මනාව වචන හසුරවන්න පුළුවන් ශ්‍රාවකෙක් හිටියා. භික්ෂුව මෙහෙන්ද ඥාතීන්ට අනුග්‍රහ පිණිස ඔබ දැන් යා යුතුයි. ගිහිල්ලා සාක්‍ය කන්‍යාවියෝ 500ක් අත්කකුල් නැතුව ඉන්නවා. භික්ෂුව දහ ධර්මයේම දේශනා කරන්න කිව්වා. පුදුමයි පුදුමයි, අත්කකුල් කපලා තියෙද්දී ඉරිදිහෙන් ආකාශයෙන් පහළ වෙලා ඈලාට දහම් දේශනා කරද්දී 500ම මාර්ගඵල ලැබුවනේ. මේ වනේ පුදුම. පහුගිය දවස්වල කරදර මිනිසුන්ට ඉද්දී මම අපි දහම් කරුණු කියනකොට මට හිතුණා මිනිස්සු කියයි දන්නේ රැවුලට පත් වුණු වෙලාවේ මොකද්ද සුරුට පත්තු කරන්න එනවා වගේ මේ කලබලාසේ ආන්දරු බණ කියනවා කියලා. මට ඒ වෙලාවේ කල්පනාව නැහැ, හරි ඉතින් අපි ඉන්නේ බණ කියන්නනේ, ආරක්ෂකාංශ ඉන්නේ රකින්න, යුද හමුදාවේ ඉන්නේ යුද්ධ කරන්න නේද, ඊළඟට අපරාධ විමර්ශනාංශ ඉන්නේ අපරාධ විමර්ශනය කරන්න, අපි ඉන්නේ බණ කියන්න. ඒ නිසා අපි බණ කියනවා. කවුරු හරි කිව්වොත් මේ කලබලිය අසෙමි උන්වහන්සේ එනවා බණ කියන්න කියලා, අපේ කාර්යය අපි කරනවා. මිනිසයාට කරදර වෙනවා. ඊට පස්සේ ධර්මාශෝක රජුරන්ගේ සීයා, ධර්මාශෝක රජුරන්ගේ තාත්තා බින්දුසාර, බින්දුසාරගේ තාත්තා චන්ද්‍රගුප්ත, ධර්මාශෝක රජුරන්ගේ සීයා. ඔහු චන්ද්‍රගුප්ත යුද්ධ කරද්දී මේ භාරතයේ එක්සේසත් කරන්න චන්ද්‍රගුප්තගේ යුද්ධයේදී මෙහෙම දෙයක් වුණා. එහෙ තමයි, මිනිස්සු නහුතයක් මැරුණොත්, නහුතයක් කියන එක සාමාන්‍යයෙන් පොත්වල තියෙනවා 10,000ක් කියලා. මිනිස්සු නහුතයක් මැරුණොත්, ඇත්තු 1000ක් මැරුණොත්, රත 500ක් විනාශ වුණොත් එහෙම යුද්ධෙදී බෙල්ල කැපිලා වැටිච්ච කඳන් තියෙනවනේ, බෙල්ල නැති කඳන්, ඒකට කියනවා කවන්ද රූපය කියලා. ඒ කවන්ද රූපයක් යුද පිටියේ නටනවා. ඔළුව නැති කඳක් යුද පිටියේ නටනවා. මිනිස්සු නහුතයක් මැරුණොත්, ඇත්තු 1000ක් මැරුණොත්, ඊළඟ රත 500ක් විනාශ වුණොත්. චන්ද්‍රගුප්තගේ යුද්ධයේදී කවන්ද රූප 80ක් නටලා තියෙනවා. එතකොට 80 කියන්නේ 10 10ව 80ව. ඒ කියන්නේ ලක්ෂ කීයද? ලක්ෂ 8ක් එක යුද්ධයකදී මැරිලා තියෙනවා. එතකොට ලක්ෂ 8ක් එක යුද්ධකදී මැරෙනකොට ඇත්තු 80,000 මැරිලා තියෙනවා. රත 50,000ක් විනාශ වෙලා තියෙනවා. ඔය වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ 15 කලින්. රහතන් වහන්සේලාගේ කාලේ පාටලිපුත්‍රයේ මගදී රහතන් වහන්සේලා ඉන්න කාලේ මේ ඉන්දියාවෙම කොනක වෙන යුද්ධ. කරන්න දෙයක් නෑ උපන් සත්වයා. මොකද්ද ආශ්චර්යයකට, මොකද්ද වෙච්ච පුදුමයකට මේ අවුරුදු 10ක් නිවිහැනහිල්ලක් තිබ්බා. ඒ නිවිහැනහිල්ලේ මිනිස්සු සෙල්ලම් කළා. දැන් ඒ සෙල්ලම් කරපේ වගේ විපාක විඳින්න වෙයි. මම මේ කියන්න ගිය මිනිසුන්ට කරදර රහතන් වහන්සේලේ කාලේ සිද්ධ වුණා. ඊට පස්සේ මෙහෙම කරදර කංකටළු මිනිස්සුන්ට එද්දී මිනිස්සු මේකට දැන් මොකද්ද කරන්නේ කියලා කතා වෙනවා. එතකොට කතා වෙද්දී මිනිසුන්ගේ හිත තුළට ගොඩාක් තරහ එනවා, වෛරය එනවා. එතකොට තරහ වෛරය ආවා කියලා ඒ මිනිසුන්ට කරන්න දෙයක් නැහැ. මොනවා කරන්නද? එතකොට වෙන්නේ අවියායුධ වසවිසි ගිනි වලින් හානියක් වෙන්නේ ඒක වළක්ව ගන්න තියෙන මෛත්‍රී. ඒ මෛත්‍රී සිතත් නැති වෙලා යනවා. දුරු මිනිස්සයා අඳුරෙන් අඳුරටමපත් වෙනවා. එතකොට අපි කල්පනා කළා මේ වාගේ වෙලාවක මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න මොනවා හරි ක්‍රමයක් තියෙනවද? මොකද හේතුව යුද්ධ යද්දී හිත එකඟ කරගෙන භාවනා කරන යුගයේ අවසන්. ඒ කියන්නේ මනුස්සයාගේ ආවේගය මේක ඇතුලෙන් එනවා. ගිනි පුපුරු අර අලුවස්සේ තියෙන ගිනි පුපුරක් වගේ කොහින් හරි එනවා. ඊළඟට තැන් තැන්වල යුද්ධ කතා. ඒ කතා ඇහෙනකොට මනුස්සයා හිත නොසන්සිඳෙනවා. බුද්ධ කාලයේ අවසන් වුණා. රහතන් වහන්සේලාගේ යුගයේ අවසන් වුණා. එතකොට මේ වාගේ යුගයක මරණය පෙනිපෙනි සංසාරයෙන් නිදහස් වෙන ඒ මහා උත්තරම යුගයේ අවසන් වුණා. එතකොට මේ කාංකටළු ටික මැද්දේ තමයි දැන් යන්න තියෙන්නේ ඉස්සරහට. එතකොට මෙහෙම යද්දී අපි කොහොමද අපින් මේ සිංහල ජාතිය රටක් ජාතියත් ආගමත් වෙනුවෙන් අපින් අපේ සිතිවිල්ලකින් හෝ මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේක බේරගන්න. ආන ඒ කාරණාව තමයි අද බුද්ධ දේශනා ඇතුලේ ඉගෙන ගන්න. පින්වත්නි, ලංකාවේ ප්‍රශ්නයක් වුණා. ඒ තමයි දුටුගැමුණු රජුරවණ්ඩ මේ තීරණාත්මකව තිබ්බ යුද්ධේ තමයි විජිතපුර සටන. 27ක් සටන් ඉක්මනට ඉක්මනට කරගෙන මාසෙන් දෙකෙන් තුනෙන් ඔක්කොම විනාශ කරගෙන උඩට ආව රජුරෝ. හැබැයි විජිතපුර සටනේට සූදානම් වෙන්නම අවුරුදු 3ක් ගියා. එතකොට විජිතපුර සටන එච්චරම මේ සංකීර්ණයි. එතකොට මේ වෙලාවේ රජුරෝ යුද්ධෙට යනකොටම තිබ්බ ප්‍රශ්නේ තමයි රජුරුවන්ගේ පිරිසේ ඇඳුම් යම්සේද එලාරගේ පිරිසේ ඇඳුම් ඒ වගේ. රජුරුවන්ගේ පිරිසේ කඩු යම්සේද එලාරගේ පිරිසේ කඩුත් ඒ වගේ. රජ්ජුරුවන්ගේ පිරිස ඇඳලා ඉන්නේ කොයි විදිහටද? ඒ විදිහටමයි ඒ අය ඇඳලා ඉන්නේ. දැන් හොයාගන්න බෑ. දැන් අපිටත් අද ප්‍රශ්න ඇවිල්ලානේ. අද ප්‍රශ්න ඇවිල්ලා ඒ තමයි ඔන්න සිවුරු සතුරාත සිවුරු තියෙනවා කියනවා. ඊළඟට සුදු ඇඳුම් තියෙනවා කියනවා. ඊළඟට ආරක්ෂක ඇඳුම් තියෙනවා කියනවා. ඒතුළු දැන් කොහොමද හොයන්නේ? දුටුගැමුණු රජුණන්ටත් ඕක වුණා. දුටුගැමුණු රජුණන්ට උනේ යුද්ධෙට ගියාට පස්සේ. ඒ වෙලාවේ දුටුගැමුණු රජුරෝ ත්‍රි සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරලා තිබුණ ජයකොන්ති යුද්ධ ඉස්සරහින් ගෙනිච්චානේ. ඒ ජයකොන්තිට වන්දනා කළා. වන්දනා කළ අධිෂ්ඨානයක් කළා. සත්‍යයක් කිව්වා. ඒ තමයි මන්නම් මේ යුද්ධ කරන්නේ රජ සැප විඳින්න නෙවෙයි. මේ සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් බේරගන්නටමයි. මාගේ ව්‍යායාමයේ ඒ පිණිසමයි. සත්‍යයයි. ඒ සත්‍යානුභවයෙන් මාගේ පිරිසේ ආභරණ කඩු දිලිසේවා කියලා. ඊට පස්සේ තමන්ගේ පිරිසේ කඩු ගිනි අඟුරු පාටින් බැබලෙන්න ගත්තා. සත්‍යයක් මේක ලංකාවේ වුණා. ඊට පස්සේ කිව්වා අපේ පිරිසේ කඩු දිලිසෙනවා දැන් ගහපල්ලා කියලා. ඉදුර තීරණාත්මක විසඳුමක් නැතිම වෙලාවේ දුටුගැමුණු රජ්ජුරුව ගත්ත විකල්පය මොකක්ද? මොකද ගත්තේ? සත්‍ය ක්‍රියාව. සත්‍ය ක්‍රියාව ගත්තේ. දොළොස් අවුරුදු විශාලා මානුවර ප්‍රශ්නයේදී භාග්‍යතුන් වහන්සේ විසඳුන් දුන්නේ මොකෙන්ද? සත්‍ය ක්‍රියාවෙන්. බුදු ගුණෙන්, ධර්ම ගුණෙන්, සංඝයා ගුණෙන් සත්‍ය ක්‍රියා කළා. ඊට පස්සේ ලංකාවේ කවුද? දේවානම්පියතිස්ස රජුව 13 වහන්සේලා දැකලා නැහැ. ඔන්න 13 වහන්සේ නමක් වැඩම්මා. ඒතර 13 වහන්සේ නමක් කියන්නේ මොකද්ද කියලා රජුව දන්නේ නැහැ. රජුව වන්නේ මේක චෙක් කරන්න හිතනවා. හිතලා වඩම්මපු 13 වහන්සේ දිහා බලලා හිතුවා, මේ 13 වහන්සේ ඒකාන්තෙන් අපේ බුදුරජාණන් වහන්සේගෙන මේ ඇතාගේ පිටේ පිහිටාවා කියලා. ඒ 13 වහන්සේ මේ මොහොතේම ආකාශයට පැන නැගිලා රැස් විහිදුවා විහිදුවා ඇත් කඳේ පිහිටියා. දළදා වහන්සේ ලංකාවට වැඩමවාට පස්සේ ලංකාවේ හිටපු රජුරු මහිත කිසිරි මෙවන් රජුරු රජුරුවන්ට දන්ත 13 වහන්සේ ටිකක් කහපාඩයි. නම සූත්‍රවල තියෙනවා සුසුක්ක දහටෝ සුදුම සුදුයි. දැන් මේ 13 වහන්සේ ටිකක් ඇද්දලා පාටයි, ටිකක් කහපාටයි. රජ්ජුරුවන්ට හිතුණා මේ පොඩ්ඩක් ඩුප්ලිකේට්ද දන්නේ නැහැ කියලා. එහෙම හිතනකොටම ඒ දළදා වහන්සේ ආකාශයට පැන නැගා. පැන නැගලා සුදු රැස් විහිදුවා විහිදුවා අහසේ තියපා. ඊට පස්සේ දන ගැහුවා. දන ගහලා පිරිසිදු පැන් ටිකක් ඊට පස්සේ මොකද කළේ? දළදා වහන්සේට දැන් අහසේ විහිදුවා විහිදුවිනකොට මල් ඉස්සා. එතන තිබ්බ රත්තරම් පාට සළුව මතට වැදියා. මේ පිච්ච මල් අහුරක් දැම්ම දළදා වහන්සේ වැහෙන්ද පිච්ච මල් මතින් මතු වෙනවායි. ඒ වගේ පිච්ච මල් අහුරු 500ක් දැම්ම රත්තරන් සළු 500කින් වැහුවා. වහන්ඩ වහන්ඩ දළදා වහන්සේ උඩට එනවා නුවර දළදා මාලිගාවේ වැඩි ඉන්න 13 වහන්සේ. ඊට පස්සේ වදාලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නොදැන නොසිතා කළ මාගේ වරදට මට සමාව ලැබෙනවා නම් මේ උතුම් 13 වහන්සේ පෙන් තලියට වඩින්න කියලා. ඒතකොට එතන තිබ්බ පෙන් පාත්‍රයට ආකාශයෙන් වැදලා හංසෙක් වගේ වතුරේ මෙහෙම දක්ෂිණා වර්තව කැරකී කැරකී වැඩ හිටියා. සත්‍ය ක්‍රියාව. දුටුගැමුණු රජුර ද්‍රෝණයක් 13 වහන්සේලා අතට අරගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් නම් 5000ක් කල් සත්වයන් ලංකාවේ බුදු සසුන තියෙනතුරු ස්වර්ණමාලි සෑයින් පිහිට ලැබෙනවා නම් ඒක සත්‍යයක් නම් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාපු විදිහ යම්සේද ඒ විදිහට 13 වහන්සේලා පිහිටාවා කියලා සත්‍ය ක්‍රියා කළා. ඒ මොහොතේම ඒ 13 වහන්සේලාගෙන් බුදු සිරුරේ සැකිල්ල හැදුණා. හැදිලා ඉරිදී මස් පහළ වෙලා, ඉරිදීෙන් සම පහළ වෙලා, ඉරිදීෙන් සිවුරු පෙරලා ජීවමාන බුදු කෙනෙක් පහළ වුණා. ඉරිදී ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉරිදීෙන් පහළ වෙච්ච බටහිරට මූණලා, නැගෙනහිරට පිටුපා, උතුරට හිසලා, බටහිරට සිරිප මේ දකුණට සිරිපා යෝමා මෙහි සැතපුනා කුසිනාරාවේ වැඩ හිටපු විදිහටම ඉරිදීෙන්. ඒ නිසා තමයි රුවන්වැලි මහසෑය තුන් ලෝකෙම අසද්දෘශ මහසෑය වෙන්නේ. ඉරිදීෙන් මැවිච්ච බුදු සිරුර ස්වර්ණමාලි සෑය ඇතුලේ වැඩ ඉන්නවා බුදු ධාතු පරිනිර්වාණය වෙනකල්. ඒදොර රජ්ජුරෝ සත්‍ය ක්‍රියා කළේ බුදු සසුන තියෙනතුරු මහසෑයින් පිහිට ලැබෙනවා නම් කෝ මහසෑය පිහිට සොයාගෙන යනවා. පුදුම දේ කියන්නේ එහෙම මෙහෙම මිනිස්යාට අනතුරු වෙනකොට මහසෑය හිස්සලා ගියානි. මාළු හිස්සුණානි. කෝ සත්‍ය ක්‍රියාව. කෝ සත්‍ය ක්‍රියාව. ඒ වාගේ ලංකාවේ තවත් පරාක්‍රම බහු රජුරු දළදා වහන්සේ මා මේ දළදා මාවතට පෙරහැර මාවතට වඩම්මනකොට මහා වැසි ඇද හැලුණා. ඇද හැලෙනකොට රජ්ජුරුව අධිෂ්ඨාන කළා ශාස්ත්‍රුන් වහන්සේට කරන උපහාරය. මගේ හිතේ තියෙන ශ්‍රද්ධාව සත්‍යයක් නම් මේ උපහාරයට වර්ෂාවෙන් බාධාවක් සිදු නොවේවා කියලා දළදා වහන්සේ රැගත් රතේ දැම්ම මාවතට. මෙහෙම අහසින් වතුර වෙල්ල මෙහෙම දෙපැත්තෙන් වැටෙනවා පාර මැදට වැටෙන්නේ නැතුව. ඒ සත්‍යක්‍රියා කරපු රජුරු දෙඟින් නිම්මානති පරක්කම් බව රජුරු. බාතිය රජුරු මගේ ශ්‍රද්ධාව සත්‍යයන් නම් ස්වර්ණමාලි සෑය තුළ මට බලන්න ඕන කියලා අදිෂ්ඨාන අවංකව. ඒ රජුරු ස්වර්ණමාලි සෑය තුළ බැලුවා. ඒ බාතිය රජුරු දැන් ඉන්නේ නිම්මානති. සත්පුරුෂයෝ මහි මේ සත්‍යක්‍රියාව නම් කරලා තියෙන්නේ. දුටුගැම් රජුරු තුසිතේ. සද්ධාතිස්ස රජුරු තුසිතේ. ඒ නිසා මතක තියාගන්න මේ සත්‍යක්‍රියාව කියන එක සුළුපට දෙයක් නෙවෙයි. සත්‍යක්‍රියාව කියන එක ප්‍රශ්නයකදී මම ඒකයි අර නිතර කියන්නේ. මට ළමයෙක් මගෙන් ඇවිල්ලා ඇහුවා ස්වාමීනි භාග්‍යතු මේ මට කිව්වා ස්වාමීනි මේ මම මෙච්චර කාලෙකට මේ හිතට එන කෙලෙස් හිතෙන් පාලනය කර කර ඉන්නවා. ඊළඟට මේ මං තාම ගෑන් ළමයෙක් කියාලුනේ නැහැ. මං ඒවා කළේ නැන්ති දෙමව්පිය බොහොම අමාරුවෙන් අපිට උගන්වන්නේ. ඊළඟට සුදුසු කාලේ දෙමව්පියන් අපිට ඒ කටයුතු කරලා දෙයි කියලා. මේ හොඳ නාඹර තරුණ වියේ හැඩ වැඩ තියෙන හොඳට ඉගෙන ගන්න දක්ෂ ළමයි. මම කිව්වා උඹ බීරිලා හිටපන්. කොහොමද බීරිලා ඉන්නේ? විවාහ වෙනකල් ওই ප්‍රතිපත්තියෙම හිටපන්. කාටින්වත් කියන්නේ නැතුව. ඊට පස්සේ විවාහ වෙනවා. විවාහ ජීවිතේ දුක්ඛං කටළු වෙනවා. කරදර වෙනවා. අපි කියමු සමහරලාට දරුවන් නැති ප්‍රශ්නයක්. මොකක් හරි කර්ම බලවේගයක් ඇවිල්ලා ආවා. එතකොට ඒ වෙලාවේ ඔබට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. දෙමව්පියෝ මං ගැන අනුකම්පාවෙන් මාහට විවාහයක් කරලා දෙන තාක්කල් මං ඒ සම්බන්ධයෙන් මගේ හිත නොමග ගියේ නෑ. ඒක සත්‍යයක් කියලා. එතකොට මේ මුළු ලංකාවෙම දැල්වෙන පහන් අතරින් උඹගේ පහන විතරක් මැණිකක් වාගේ දෙව්ලොවට පේනවා. කුමක් නිසාද? සත්‍යයේ නිසා. බේරිලා හිටියොත් මංකව බලන්න මේ නොමග ගිය තරුණ පිරිස අතර නුඹ බේරිලා ඉන්නවා. ඒ වගේ නොමග ගිය තරුණියන් අතරේ තව කොහේ හරි කෙල්ලෙක් බේරිලා ඉන්නවා. එතකොට ඒ කෙල්ල බේරුණේ පින්බලයට. ඒ කෙල්ලගේ පින්බලයට පින්වන්ත කොල්ලෙක් හම් වෙනවමයි. ඒකයි මේ ලෝකේ තියෙන්නේ. ඒ නිසා සත්‍යයක් යම්කිසි ගුණයක් තමන්ගේ ජීවිතේ පිහිටව ගන්න ඕන. මේ ලංකාව කියන්නේ සුළුපට තැනක් නෙවෙයි. මේ ලංකාව සුළුපට තැනක් නොවේ කියන්නේ තේරුම් ගන්න එක කාරණාවක් කියන්න. මේ ලංකාව මෙක්සේසත් කරපු රජුරෝ දුටුගැමුණු රජුරෝනි. ඒ දුටුගැමුණු රජුරෝ අනාගතේ මෛත්‍රී බුද්ධ ශාසනේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හැරෙනකොට ප්‍රඥාවෙන් අග්‍රම ශ්‍රාවකය. අපේ සාරිපුත්තයන් වහන්සේ වගේ සද්ධාතිස්ස රජුරු ඉර්දියෙන් අග්‍ර ශ්‍රාවකයා මොගලම් මහරහතන් වහන්සේ වගේ සාලි කුමාරයා ගිහි කාලේ පුත්‍රයා වෙනවා අපේ රාහුලයන් වහන්සේ වගේ කාවන්තිස්ස රජුරු තාත්තා වෙනවා අපේ සුද්ධෝදන රජුරු වගේ විහාර මහදේවිය අම්මා වෙනවා අපේ මහමායා දේවිය වගේ අනාගතේ බුද්ධ ශාසනේ මහා චරිත ටික ලංකාවේ ඉපදුනා. ඉපදිලා මේක බේරගත්තේ එක එකට ඕන විදිහට සෙල්ලම් දාන්න නෙමෙයි. ඒක සත්‍යයක්. ඒ සත්‍ය ආවර්ජනය කළා ලක්වැසියන්ට සිත් පතන්න ඕන. ලක්වැසියන්ට සිත් පතන්න ඕන. ඒක සත්‍යයක්. ඊළඟට ඒ නිසා ඒවා හොඳට කල්පනා කරන්න. ඉස්සර වෙච්ච දේවල් කියන්න. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ ඔය සත්‍යය බුදුරජාණන් වහන්සේ පෙරම්පුරණ සංසාරේ බෝධිසත්වයන්ට එක එක කරදර ආවා. එක එක කංකටලු ඇවිල්ලා තමන්ගේ ජීවිතේ නොයේ කරදර සිද්ධ වුණා. හැබැයි මොන ජීවිතේ නොමග ගියත් මහ බෝධිසත්වයන්ගේ සංසාරේ බෝධිසත්වයෝ සංසාරේ කඩපු නැති සිල්පදයක් තියෙනවා. ඒ මොකක්ද? ඔව්, බොරු කීම, බොරු නොකීම. සත්‍ය කියන එක කඩපු නැති සිල්පදයක්. උන්වහන්සේ සංසාරේ සත්‍ය සිහි කර කර ලෝකෙට සෙත්පත පතා පාරමිතාවක් පිරුවා. ඒ කියන්නේ සත්‍යයක් තමන් තුළින් ආවර්ජනය කරලා ලෝකෙට සෙත්පතනවනේ, ඒක පාරමිතාව. ඒක නිවනට උපකාරයි. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කරපු දේවල් කිහිපයක් කියන්න. ඒ තමයි පූරෙන්තම් බෝධි සම්භාරේ නිබ්බන්තං වට්ටක ජාතියං. ඔන බෝධිසත්වකාරී පිරුම්පුරණ කාලේ වටුගුරුල්ලෙක් වෙලා ඉපදුණා. යස්ස තේජේන දහවග්ගී මහා සත්තං විවජ්ජේයි. තියෙනවා හැම තැනම ඒක වනයක් තියෙන, ඒ වනේ ගිනි ගන්නවා. අවුරුද්දකට වතාවක් වගේ අනිවාර්යෙන් ගිනි ගන්නවා. ඒ වනේ කුරුළු කූඩුවක තමයි හිටියේ. එතකොට කුරුළු කූඩුවක ඉද්දී දැන් ගිනි ගන්නවා මුළු වනේම. ඊට පස්සේ ඒ වනේම ගිනි ගද්දී අම්මයි තාතයි කුරුළු දැන් ගිනි ගන්න උඩ කුරුළු ගිල්ල ගියා. සත්තු එහෙමයි ගියා. අර කුරුළු පැටියා කුරුළු කූඩුවේ තනි වුණා. වටුගුරුල්ලා තනි වුණා කූඩුවේ. මේ මහා ගිනි ජාලාව දැන් වතෙන් පැතිරිගෙන එනවා. ඊට පස්සේ අර කුරුල්ලට එකපාරම කල්පනාවක් ආවා. අත්ති ලෝකේ සීල ගුණෝ සච්ඡං සෝචේ අනුද්ධයා. මේ ලෝකේ තියෙනවා සීලී කියල එකක්. ඒ ලෝකේ තියෙනවා කීකරුකම කියල එකක්. ලෝකේ තියෙනවා දයාව කියල එකක්. මේවා තමයි ලෝකේ තියෙන ගුණධර්ම. තේන සච්චේන කාහාමි. ඕවා තමයි ලෝකේ සත්‍ය වශයෙන් ගුණධර්ම තියෙනවා. සත්‍ය කිරිය මනුත්තරං, සත්‍ය ක්‍රියා කිරීම මේ ලෝකී ධර්ම අතර අග්‍රයි. ආවජ්ජිත්වා ධම්ම බලං, සත්‍ය ක්‍රියාව කරනවා කියන එක ලෝකී ධර්ම බලයක්. සරිත්වා පුබ්බකී ජිනී, කලින් බුදුවරුන්ගේ ශාසනවල කරපු දෙයක් සත්‍ය ක්‍රියාව. සත්‍ය බල මවස්සාය, සත්‍ය කිරිය මකහසින්. ඒ නිසා සත්‍යක්‍රියා කළා මේ වටුකුරුල්ලා. මොකද්ද සත්‍යක්‍රියාව? දැන් මේ කුරුළු කූඩුවේ ඉන්න කුරුල්ලට මොකද්ද තියෙන සත්‍යය? දැන් බලමු එයා කිව්වේ මොකද්ද කියලා. සන්ති පක්කා අපතන. ඊළඟ මට තිපා මේ තටු දෙකක් තියෙනවා. හැබැයි ඒකෙන් ඉගිලෙන්න බෑ. බොරුවක්ද ඇත්තක්ද? බොරුවක්ද ඇත්තක්ද? ඇත්තක්. සන්තිපාදා අවංචන, කකුල් දෙකක් තියෙනවා, ඇවිද ගන්න බෑ මට. එක ඇත්තක්ද බොරුවක්ද? මාතා පිතාච නික්කන්තා, අම්මයි තාත්තයි මාව දහලා ගියා. ඇත්තක්ද බොරුවක්ද? ජාත වේද පටික්කම ගින්න නවතිවා. ඊට පස්සේ සහසච්චේ කතේ මහියන්, බුදුරජාණන් දේශනා කරන ඔය සත්‍ය මං ඒ දවසේ සිහි කරනකොට මහා පජ්ජලිතෝ සිකි, අර ගින්දර එහෙම නිමිල ගියා. වජ්ජේසි සෝලස කරීසානි, සොලොස් කිරියක ඉඳ මේ ගින්නෙන් පිච්චෙන්නේ නැතුව ගියා. උදකං පත්වා යථා සිකි, වතුර වලින් නිම්ම වගේ. ඊට පස්සේ සච්චේන මේ සමෝ නත්ති, ඒසා මේ සච්ච පාරමි, සත්‍යයට සමාන දෙයක් නම් ලෝකේ නැහැ. ඔබ සත්‍ය පාරමිතාවක් කියව. ඔබ කියන්නේ අදටත් ඉන්දියාවේ මේ භූමියේ ගින්දර අවුලන්න බෑ. අදටත් ගින්දර අවුලන්න බෑ. අර වටුකුරුල්ලේ කරව සත්‍යක්‍රියාව. එතකොට ඔය වගේ තව එකක් තියෙනවා. ඉස්සර මේ මච්ච රාජ ජාතකේ මාළුව පොකුණක වතුර හිඳිලා හිඳිලා හිඳිලා හිඳිලා ගිහිල්ලා ඒ පොකුණේ වතුර සම්පූර්ණයෙන්ම හිඳුණා. හිඳිනකොට ඒක හිටපු මාළුව එක එක සත්තු ඇවිල්ලා කනවා. කපුටු තමයි දැන් මේක රජ දහන කරගෙන ඉන්නේ. තමන්ගේ ගුදුර කරගෙන ඉන්නේ. මේ මාළුව අතර හිටියා බෝධිසත්වයෝ. ඉදොඩු බෝධිසත්වයෝ මේ අතර ඉඳලා බෝධිසත්වයෝ කල්පනා කළා මේ ඥාතීන්ට පුදුම විදිහට දුක් එන්නේ. ඒ නිසා මං කොහොමද මේ ඥාතීන් බේරගන්නේ කියලා කල්පනා කළා. කල්පනා කරනකොට මේ මාළුවගේ හිතට ආවේ සත්‍ය. සත්‍ය අධිෂ්ඨාන කරන්න ඕන කියලා. එහෙම ඇවිල්ලා මේ ධර්ම බලය අධිෂ්ඨාන කළා. ලෝකයේ ස්ථීර වශයෙන් පවතින සත්‍ය බලය අධිෂ්ඨාන කළා. කොහොමද අධිෂ්ඨාන කළේ? යතෝ සරාමි අත්තාන මං ගැන සිහි කරනවා. යතෝ පත්තෝස්මි විඤ්ඤුතං මං ගැන මට තේරෙන විදිහට. නාභි ජානාමි සංචිච්ච ඒක පානම් පිහින්සිතං මං දැන දැන නම් එකම ප්‍රාණියෙකුටවත් හිංසා කළා නෑ. අර සාමාන්‍ය මාළුවා පුංචි සතා භක්ෂණය කරමින් වාසය කරනවනේ. මේ මාළුවා උපන්දා ඉඳලා තවත් මාළුවෙක් භක්ෂණය කළා නෑ. ප්‍රාණියෙක් භක්ෂණය කළා නෑ. ඒක සිහි කළා. සිහි කළා ඒ තේන සච්ච වජ්ජේන ඒ සත්‍යානුභවෙන් පජ්ජුන්නෝ අභිවස්සතු වලාහක දිව්‍යනී වැහැපන්. අභිත්තනේ පජ්ජුන්න නිදින් කාකස්ස නාසය කාකංගේ නිධානය වුන මේ මාළු වල වහලා දාපන්. කාකං සෝකාය රන්දේහි කපුටන්ට මාළුවෝ නැතිවීම නැමැති ඇඳීම දීපන්. මච්චේ සෝකා පමෝචය මාළුවෝ සෝකෙන් නිදහස් කරවපන්. සහකතෝ සච්චරි පජ්ජුන්නෝ අභිගච්චේ විදිලි කොටුකුටා වහින්න ගත්තා. සම්පූර්ණයෙන් පොකුණ වැහිලා ගියා. මේක තමයි සත්‍ය. අදට වුණත් ඔන්න ඒ කාරණාව සිහි කරලා අදිෂ්ඨාන කරනට වහිනවා. ඒකට නෙවෙයි පිරිත කියන්නේ. හැබැයි සත්‍ය හරියට තියෙන්න ඕන. අවංකවම තියෙන්න ඕන. සත්‍ය කියන එක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඇයි ඒ හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් කියන්නේ? මෙන්න මෙහෙම එකක්. ඔන්න මේක ඉස්සර විච්ච දෙයක්. තවම මම මේ කියන්නේ සත්‍යක්‍රියාවක් කරන්නේ කොහොමද කියලා. මොකද අපේ ජීවිතවල ප්‍රශ්න සමහර ප්‍රශ්නවලද විසඳුමක් හොයාගන්න විදිහක් නැහැ. ඒ වෙලාවට අවසාන විසඳුම විදිහට හරි අපිට ඒ සත්‍යක්‍රියාව. ඔන්න අම්මයි තාත්තයි පුතත් එක්ක ඇවිදින කෙලිසෙල්ලම් කරන කොල්ලත් එක්ක තාපසින් වහන්සේ බලන්න ගියා. දීපා කන්න දීපායන කියන තාපසින් වහන්සේ බලන්න තමයි ගියේ මේ බෝධිසත්ව කාලේ. ඊට පස්සේ එහෙම යනකොට තාපසින් වහන්සේට වැඳලා අම්මයි තාත්තයි කතා කරන අතරේ පොඩි කොල්ලා ඔය පළතුරු ගෙඩියක් අරන් කරකවා කරකවා මෙහි මෙහි දම දමා ඉදින් ළඟ තිබ්බ තුඹහකට අර ගෙඩිය ගියා. පොඩි එකා ඒක ගන්න අත දැම්මා. දානකට විෂගෝර සර්පයා දෂ්ට කළා. විෂගෝර සර්පයා දෂ්ට කළා. කටින් පෙන දාගෙන නිල් වෙලා වැටුණා. ඊට පස්සේ අම්මායි තාත්තයි කෑ ගහගෙන ගිහලා දරුවා වඩාගෙන කිව්වා තාපසින් ආංශ. තාපසයෝ වනාහි විෂ බස්වන මන්තර හරි ඖෂධ හරි දන්නවා. මගේ පුතා ජීවත් කරවන්න කිව්වා. කිව්වා අනේ මම දන්න ඖෂධයක් නැහැ. මේ වෙලාවේ නම් තියෙන එකම පිහිට සත්‍යක්‍රියාව. ඒ නිසා මම සත්‍යක්‍රියාවක් කරන්නම් කිව්වා. දරුවගේ ඔළුවට අත තියලා සත්‍යක්‍රියා කළා. තාපසින් වහන්සේ කොහොමද සත්‍යක්‍රියා කළේ? ඒකාන්තයෙන්ම මම මේ දැන් 50 වසරක් වෙනවා මහානකමට ඇවිල්ලා. අවුරුදු 50යි ගෙදර අතෑරලා තපස් රකින්න ඇවිල්ලා. දවස් 7යි මං කැමැත්තෙන් හිටියේ. දවස් පහයි කැමැත්තෙන් බමසර රැක්කේ. දැන් අවුරුදු 50යි පුදුම පීඩාවක් හිතේ තියෙන්නේ. මහානකම එපා වෙලා තියෙන්නේ. තිත්ත වෙලා තියෙන්නේ. සත්‍යයි. හැබැයි කිසි කෙනෙකුට කියලා නෑ මම. මූණෙන් පෙන්නලා නෑ කාටවත්. තේරෙනවද? අවුරුදු 50ක් ඒ සත්‍යානුභවයෙන් විස බසීවා කිව්වා. ඇශ්වර්යනි ළමයා අම්මා කියලා කතා කළා. හැබැයි අතපය හොල්ලා ගන්න බෑ කිව්වා. මට පුළුවන් දේ මං කළා කිව්වා. මේ අවුරුදු 50ටම සමාධි මාත්‍රයක් ඇති වෙලා නැහැ. අද කාලේ කාගේ හරි මහානකම එපා වෙලා කිව්වොත් එහෙම ඉතින් උපාසකම්ම යනවා ඒ පීඩාව දුරු කරන්න. ඊට පස්සේ ඒ දෙන්නම එක ගෙදරක තමයි නතර වෙන්නේ. ඔබ වහන්සේට මේ එහෙම චිත්ත පීඩයිද? අනේ එහෙම හිතන්න එපා, මම පුළු පුළුවන් වෙලාවට කතා කරන්න හිත හදන්නම් මං කියලා විටින් විට කතා කරලා, හරි හරි පීඩාව තිබොත් මට මැසේජ් එකක් දාන්න, මොවන් මැසේජ් එකක් දාන්න. හොන්දට නැඟල යනවා. ඊට පස්සේ අවුරුදු 50යි මහානකම, දවස් 5යි සතිටින් ඉඳලා තියෙන්නේ. අවුරුදු 50ම පීඩාවෙන් හිටියේ, කිව්වේ නැහැ කාටවත්. කිසි කෙනෙකුට දැනෙන්න දුන්නේ සත්‍යයි කිව්වා. විස බැස්සනේ. දැන් ඔයාලගෙත් ඕ ඇති චිත්ත පීඩාව. ප්‍රශ්නේ තියෙන්නේ දැන් කියලා. දැන් මේක සත්‍යක්‍රියාවක් විදියට ආවර්ජනය කරගන්න බෑ. ඒකයි දැන් තියෙන්නේ. ඊළඟ බලමු. දැන් මේ තාත්තට කිව්වා දැන් ඉතුරු ටික ඔයා කරන්න කිව්වා. තාත්තා කිව්වා මං දැන් අවුරුදු ගානක් ගෙදර දන් දෙනවා කිව්වා. ඔය දන් දෙන එකෙකුට මං කැමති නෑ කිව්වා. මට පෙන්නන්න බෑ කිව්වා. මේ දානි ගන්ට එන තාපසින් හම්බේලා. හැබැයි එක දවසක්වත් මූණ ඉරියව්වකින් කතාවකින් වචනයකින් අකමැත්තෙන් මං දම් බෙදන්නේ කියලා මං ඒත්තු ගැන්නට දීල නෑ කිව්වා. සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් විස බසීවා කිව්වා. කොල්ල නැගිට්ටනි. දැන් ඇවිද ගන්න වෙයි. දැන් කිව්වා දැන් ඔයාලගෙත් ඇතිවා. අකමැත්තෙන් දම් බෙදෙනේවා. වදෙන් පොරෙන් දම් බෙදෙනේවා. කියනවාට දානවලට යන්නේවා. රාසිනී එන ගමන් කියනවා. කාටරි කියනවා මේ බැරි නිසා ගියා මිසක්කා මුමු තරහ කරගෙන බෑනේ කියලා කාටරි කියනවා. කියපු නිසා සත්‍ය ක්‍රියා කරන්න බෑ. සත්‍ය ඒකෙන් තේරෙනවා සත්‍ය ක්‍රියාව කර කියන්නේ සැඟවිච්ච මොනහරි සත්‍යයක්. ඊට පස්සේ අම්මට කියන මේ දරුව ඇවිද්දවන්න. අම්මා කියනවා මේ මගේ මනුස්සය ළඟ ඉද්දි මට මේක කියන්න බෑ. තාපසින් හන්ස කිව්වා ඔය විකාර කතා කර කර ඉන්න එපා, මේ කොල්ල බේරගනි. මනුස්සය ළඟ ඉන්න කතා කියන්නේ නැතුව මොනෝ හරි දෙයක් සත්‍යක්‍රියාවක් කළා කොල්ල බේරගන්න කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් ස්වාමීනි සත්‍යක්‍රියා කරන්න. මේ මගේ ළමයාට දෂ්ට කළානි සර්පයා. ඒ සර්පයා මට පිළිකුල්නේ. මේ සර්ප විෂ මට පිළිකුල්නේ. කොයි වෙලාවේද මේ සර්ප විෂ අයින් කරන්න කියලා නේ මං ඉන්නේ. ඒ වගේමයි මගේ මනුස්සයා. සර්ප විෂක් අයින් කරන්න යම්සේ කෙනෙක් කැමැත්තෙන් ඉන්නවද මේ මිනිහගෙන් වෙන් වෙන්නේ කවද්ද කියලා බැඳපු දා ඉඳලා මං හිතන්නේ කිව්වා. දැන් මේ අවුරුදු 10ක විතර කොල්ලෙකුත් තියෙනවා. අද වෙන්න ඉරියව්වකින් වචනයකින් ඇහි බැල්මකින් මනුස්සයා අප්‍රියයි කියලා මං කිසි කෙනෙකුට කියලා නැහැ, පෙන්නලා නැහැ. සත්‍යයි. ඒ සත්‍යානුභවෙන් දරුවා සුවපත් වේවා කියලා. මේ අද අපේ රටේ ඉන්න ගෑනු ටික කටවහගෙන හිටියා නම් මේ යුද්ධය අනිත් පැත්ත හරවන්න තිබ්බ සත්‍යක්‍රියා කරලා. ගෙවල් ප්‍රශ්න කියන්නේ නැතුව හිටියා නම් මේ අද ගෙදර ප්‍රශ්නයක් වෙනකට හිට ගමම දන්න. හැම තැනටම කියන. හැම තැනටම කියනවා. මනුස්සයාගේ වැරදි හැම තැනම කියනවා. මේක පුදුම දෙයක්, සත්‍යක්‍රියාව කියන එක. ඊට පස්සේ ළමයා මේ ඇවිදින්න ගත්තා. හිනා වුණා. ඊට පස්සේ අර අය කිව්ව, තාපසින් වහන්ස ඔබ වහන්සේ මේ දැන් අර ළමයා සුවිච්ච ගමතක වුණා. තාපසින් වහන්ස ඔබ වහන්සේට අපි හරියට වඳිනවනේ, ඔබ වහන්සේ පීඩාවෙන් ඉන්නවා කියන්නේ. කිව්ව හරි හරි මගේ වැරද්දක් කිව්වා. මේ ළමයා බේරගන්න ඕන නිසා කියුණා මිසක්ක. මගෙන් විච්ච වැරද්දක්. මං අද ඉඳලා කැමැත්තෙන් බඹසර හැසිරෙනවා. ඊට පස්සේ කිව්වා, ඇයි ඔබ අකමැත්තෙන් දන් දෙන්නේ? ඊට පස්සේ කිව්වා, මම මේ තාපසින් වහන්සේලාට කැමති නෑ. ඒත් අපේ පවුලේ ඔක්කොම පිළිවෙලට දන් දීගෙන ආවා. පිළිවෙලට දන් දීගෙන ආපු නිසා මගෙන් ඒ දන් වැට කැඩෙන්න එපා කියලා මං දන් දෙන්නේ. තාපසින් වහන්සේ දානේ ආනිසංස කියලා දීලා හිත පිහිටෙව්වා දන් දෙන්න කියලා. ඊට පස්සේ අර මේ බිරිඳගෙන් ඇහුවා, මොකද මේ අප්පිරියා? ඊට පස්සේ කිව්වා, මේ මිනිහා නම් මට පෙන්වන්න බෑ. හැබැයි මම මේ මිනිස්සයා දාලා ගියේ නැත්තේ අපේ හත්මුතු පරම්පරාවවත් ගෑනු කෙනෙක් මිනිහා දාලා ගෙදර ඇවිල්ලා නැහැ. අනේ ඕක මගෙන් නම් වෙන්න එපා කියලා ඉවසගෙන ඉන්නවා කිව්වා. ආන්න ඕක තමයි කියන්නේ. ගෙවල් වල ප්‍රශ්න එනකොට විශේෂයෙන් දරුව විදියට දුවලා ඉන්නවනම් ඩිවෝස් පැත්තට අත ගහන්න එපා. ඒක පරම්පරාවට යනවා. ඊට පස්සේ කෙල්ලත් ජීවිතේ ප්‍රශ්න එනවා. අද කාලේ කිරියෙන් පැනියෙන් ඉතිරිලා මේ සතුටෙන් ඉන්න පවුල් ජීවිත මේ හොයාගන්න ඒ වල්ගතරු වගේ කලාතුරකින් පවුලක් ආදරින් සිනහසෙන් ඉන්න. අනිත් හැම එකකම කුලමල මොන නස්පැත්තියක්ද දන්නේ. සමහර ගෙවල් තියෙනවා, ගෙවල් දොර සමහර කෙල්ල හොරෙන් පැනලා ඉන්නේ. අම්මලා තාත්තලා අතෑරලා අර කොල්ල හොඳයි කියලා ඉන්නේ. කවදාවත් බැඳපු මිනිසයා අනේ ඔයා උයපු කෑම අද රහයි කියලා කියලානේ. මිනිසයාගෙන් කෑම රහයි කියන වචනවත් අහපු නැති ස්ත්‍රී මේ ලෝකේ ඉන්නවා. පව්. කිරි පොවලා දරුවෝ හදලා දරුවන්ගෙන් අනේ අම්මේ අද කෑම රහයි කියන වචනවත් අහලා නැති අම්මලා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ලෝකේ දුක්ඛං කටළු තියෙනවා කෙලවරක් නැහැ. ඉවසලා අද ඉඳලා යමක් ඉවසුවොත් එය සත්‍යක්‍රියාවක් කරගන්න පුළුවන්. අඟුලි මාලයන්ට වගේ. අඟුලි මාලයන් යම් දවසක ආරි ජාති ඉපදුනාද එදා ඉඳලා ප්‍රාණඝාතය කළේ නැහැ. ඒ සත්‍යක්‍රියාව කල්පයක් පවතිනවා. කල්පයක්. ඔබ අද මේ ධර්ම දේශනාව අහලා යම් සත්‍යයක පිහිටුවොත් යම් දවසක සත්‍යක්‍රියාව ගැන ඇහුවද එදා සිට මා මේ ගුණෙහි මේ විදිහට පුරුදු කරනවා කියලා සත්‍යක්‍රියා කරන්න පුළුවන්. එදා සිට යම් දවසක මා සත්‍යක්‍රියාවක් ගැන ඇහුවද කියලා. මට නම් පුදුමේ මේ ඒ ස්ත්‍රිය ඒ අප්‍රිය බව නොකියා හිටපු එක. ඒක නම් පුදුමයි. පස්සේ බලමුට පුදුමේ කියන්නේ ඒ ස්ත්‍රිය විසාකා කලින් ජීවිතේ. අර මනුෂ්‍යයා පුදුමේ කියන්නේ අපේ ආනන්ද හැඳුරු. අර ඇපීට ගත්ත සර්පය දෂ්ට කරපු දරුවා රාහුලයන්. මහානකම එපා වෙච්ච කෙනා මේ තුන් ලෝකෙටම පාරිශුද්ධ මහානකම දුන්න ශාස්ත්‍රඥ වහන්සේ. පුදුමයි. අපිට සමහර ජීවිතවල අපේ හිත කාමෙන් වෙලිලා කාම රාගෙන් දැවි දැවි රාගෙන් පිච්චි පිච්චි මේ හිත තියෙන්න පුළුවන්. ඒත් බඹසරකට ආස කරනවා නම් ඒ කාම හිත ඉන්දිර සංවරෙන් පාලනය කරනවා නම් යම් දවසකෙයි සංසාරි කවදා හරි ජීවිතයක්ෙයි රාගහිත පහළ වෙන්නේවත් නැති. මේ සංසාරය එහෙම එකක්. තරහයෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් පුපුරපුර ඉන්න ජීවිත නෙක්කම්යක් ගැන හිතුවොත්, මෛත්‍රියක් ගැන හිතුවොත්, තරහට ලකුණු නොදී හිටියොත් ජීවිතයක්ෙයි ඔබටත් තරහ සිතක් පහළ වෙන්නේවත් නැති. සංසාරය එහෙම වෙලා තියෙනවනේ. ඔය එක පැත්ත. තව තියෙනවා තවත් සත්‍යක්‍රියා. මේ ජාතක කතා ගත්තොත් එහෙම පුදුම විදිහට සත්‍යක්‍රියා. ඒක දැන් හිතන්නකෝ, සාම කුමාරයාට ඊතල වැදුන වෙලාවේ අම්මා කියන්නේ ඒකාන්තයෙන්ම මගේ සාම කුමාරයා බ්‍රහ්මචාරී. බඹසර රකින්න. සත්‍යයයි මේ දරුවාට විස ශරීරගත වෙන්න එපා කියලා. අත දිනනකොට ළමයි අනිත් පැත්තට හැරුණානේ. බඹසර අධිෂ්ඨාන කරලා. ඊට පස්සේ අම්මයි තාත්තයි මගේ සාම කුමාරයාට යම් මෛත්‍රියක් තියෙනවද? ඊතලින් විදපු රජුරෝ ගැනත් මෛත්‍රිය ඒ විදිහටයි. සත්‍යයි කියලා සාම කුමාරයාගේ ශරීරයේ විස බැස්සුවානේ. ඔය යහපත් පැත්ත. ඉතින් ඒ නිසා සත්‍යක්‍රියාවට ගුණ ධර්මයක් ඇති කරගන්න. අනිත් අයට කියන්න එපා. මේක ඇතුලේ මැණිකක් වගේ තියාගන්න ඕන සත්‍යක්‍රියාව. මොකක් හරි ගුණයක් තියෙන්න ඕන කාටවත් නොකියපු. හොඳට බලන්න තමන්ගේ ජීවිතේ කාටවත් නොකියපු ගුණයක් තියෙනවද කියලා. හොඳට කල්පනා කරන්න. මිනිසුන්ගේ ජීවිතවල කාටවත් නොකියපු නරක දේවල් තියෙනවා. කාටවත් නොකියපු නරක දේවල් තියෙනවා. ඒත් ලෝකෙට කියලාම තියෙන්නේ තමන්ගේ හොඳ පැත්ත. මේ ලෝකේ වෙනස් කරන ධර්මයක නෙවෙයි. දුර්වලතාවය ප්‍රකට කරලා ගුණේ හංග ගන්නවා. මම කියන මේ ලෝකේ හැරිච්ච පැත්ත සාමාන්‍යයෙන් පින් කැටේකුයි තියලා බිල් පොතකුල් ලියන තැනකුයි පින් කැටේකුයි තිබ්බොත් මිනිස්සු ආධාර දාන්නේ පින් කැටේටද බිල් පොතටද දෙන්නේ කියන් සාමාන්‍ය මනසේ ආධාර කරන්නේ බිල් පොතට. ඇයි? එතන නම ලියන නිසා. අර පින් කැටේට දෙන්න කවුරුත් දන්නේ නෑනේ. තේරෙනව නේද? පින් කැටේ විතරක් තිබ්බොත් දානවා. වැඩිම මිනිසෙක් වැඩිම ආධාරයක් කරන්නේ පින් කැටේටද? එහෙම නැත්නම් බිල් පොතටද? වැඩිම ආධාරය 1000ක්, 5000ක්, 10000ක්, ලක්ෂයක්. ඈ? මං නම් හිතන්නේ මේ තුන් ලෝකෙම පින් කැටේට එකපාර රුපියල් ලක්ෂයක් වෙදලා තියෙනවා කියලා. ඒත් මෙහි අනුරාධපුරේ පැත්තේ එක පින් කැටේකට රුපියල් 20000ක් ලියුම් කාර එක දාලා නමං කමක් නැතුව දාලා තිබ්බ කියලා හාමුදුරු නමක් කිව්වා. ඔය ඇහුවමයි. එහෙම නැත්තං පින් කැටේ පිරෙන උපරිම රුපියල් 100. එහෙම. ඒ කියන්නේ මිනිස්යාගේ තියෙනවා උපක්ලේශය තමන්ගේ දී ප්‍රකට කරන එක. දැන් දන් දෙන එක දානමය පින. ඒක සංගවා ගන්න එක මම මෙහෙම දුන්නා කියන එක අල්පීච්ච ගුණය. ඒ කියන්නේ නැතුව ඉන්න එක සත්‍ය. ආවර්ජනය කරන එක සත්‍යක්‍රියා. එකම දෙකින් ඉන්න. යම්කිසි සීලයක් පැහැදිලි නේද? අද කාලේ කරපු සත්‍යක්‍රියාවක් කියන්නම්. මට මතක හැටියට මේ සිද්ධිය කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියාවේ. ඒ තමයි එහි තියෙනවනේ හරියට දවසට 10-15 දිනකටවත් ගප්සා කරණේවට අසම් කරන්න ඕන දොස්තරලා බොහෝ අය. එතකොට මෙයා බේරිලා හිටියා මම අක්කුරකින්වත් ඔයර සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. මේ දොස්තර නෝන කෙනෙක් කර්මයට දවසක් ඒ හරි හිටපු සියලු දොස්තරලා එහෙම ගිහිල්ලා මේ දොස්තර නෝන විතරක් ඉතුරුණා. දැන් පෝලිමට ඉන්නවා කෙල්ලෝ ටික අස්සන ගන්න. ඊට පස්සේ දැන් මෙයා අරහිට යනවා, මෙහිට යනවා, වෙන වැඩ දාගන්නවා, ප්‍රමාද කරනවා. ඇයි අස්සන් නොකර ඉන්නේ? ඊට පස්සේ දැන් විද්‍යාවක්ම නැහැ. ඇයි ඒ රටවල ඒකට ප්‍රශංසා කරන්නේ නැන්නේ? ඊට පස්සේ මෙයා සත්‍ය ක්‍රියාවක් කළා. ඒකාන්තයෙන් මම මේ අකුසලින් මම බේරිලා ඉන්නවා බව සත්‍යයි. අකුසලින් බේරිලා ඉන්න බව සත්‍යයි. මා දැන් අනතුරකට පත් වෙන්න යනවා. මම මෙතෙක් ඒ රැකපු සීලේ ආනුභාවයෙන් මාව බේරේවා කියලා. ඊතනෝටම වෙන දොස්තර කෙනෙක් ආවනේ. ආ මෙයාලා අපේ පේෂන්ට්ලා ටිකක් ඔයා යන්න කියලා එයා ගත්තා. සත්‍ය සත්‍ය තියෙනවමයි. මේ ලෝකේ සත්‍ය ඒකාන්තයි. ඊළඟට තව සිද්ධියක් තියෙනවා. තරුණ අම්ම කෙනෙක්ගේ මහත්ය නැති වුණා. පුතාලා පුතායි දුවයි එක් පුතාලා දෙන්නයි දුවෙක් විහිටියා. ඒ ඇත්ත එක ඉන්නකොට හදිසි පුතෙකුට කරදරයක් වුණා. සතුරු කරදරයක්. ඒ වෙලාවේ අර අම්මා පොලිසියට කතා කරලා ඒ දරුවා බේරගන්න කටයුතු කළා. ඔහොම කතා කරන පොලිසියේ ලොකු මහත්තයා ඕනාට වැඩිය දැන් මැසේජ් කෝල් එනවා වැඩි. ඒතර නමුත් මේ ප්‍රශ්නේදී ඒ මහත්තය තරහා කරගෙනත් බෑ. අනිවාර්යෙන් ප්‍රශ්නේ විසඳන්න යා ඕන. ඊට පස්සේ මේ අම්මා ස්වර්ණමාලි මහසෑයට ගිහිල්ලා මේ සුදු නෙළුම් මල් වට්ටියක් පූජා කරලා මගේ මහත්තය නැති වෙච්ච දවසේ ඉඳලා අද දක්වාම වෙන මිනිසෙක් දිහා මම අරගෙන බලලා නැහැ. සත්‍ය. ඒ සත්‍යානුභවයෙන් දුවෙක් ගැන හිතෙන තාත්ත කෙනෙක් වගේ ඒ පොලිසිය මහත්තයට සිත් පහළ වේවා කියලා අදිෂ්ඨාන කළා. මට කිව්වා ස්වාමීනි මම දැන් ඒ පොලිසිය මහත්තයට වැරද්දක් කිව්වොත් මං අපායයි කිව්වා. එච්චරයි මනසේ හොඳයි කිව්වා. තාත්ත කෙනෙක් දුවෙකුට කතා කරනවා කිව්වා. එදා ඉඳලා කතා කරන්නේ එදා ඉඳලා කවදාවත් නරක වචනයක අකුරක්වත් නැහැ කිව්වා. සත්‍යය තියෙනවනේ. සත්‍යය තියෙනවනේ. මේක පුදුම දෙයක් නේ. ඒතර මොකක් හරි එකක් අපේ ජීවිතේ සත්‍යයක් සංගවා ගන්න ඇත්තා. සංගවා ගන්න ඇත්තා. ඒ නිසා වර්තමානයේ භයානක ගැටලුවක් මිනිස්යන්ට මතු වුණා. ලංකාවේ මිනිස් ජීවිතවලට කඳුළු එකතු වුණා. බියත ඇතිගෙනින් ඇති වෙලා ගියා. නමුත් ඒ නපුරු වලාව තවම පහවුණේ. ඒ වලාව මෝරලා ආය කවදා හරි දවසක වහීවි ආයුධ වර්ෂාවක් විදිහට. ඒ නිසා මේ අඳුරු වලාව දුරු කරන්නට නම් දැන් සත්‍ය උපකාරයි. ආන්න බලන්න බඹසර රැකපු අයට තියෙන වටිනාකම, ඉන්ද්‍රිය සංවරය කරපු අයට තියෙන වටිනාකම, අවංකව දන් දුන්න අයට තියෙන වටිනාකම දැන් කාරණාවක් පැමිණලා තිබෙනවා. තමන්ගේ ගුණේ ආවර්ජනය කරන්න. ඒ නිසා අනාගතේ තුවදුර එන්න පුළුවන්. යම් දවසකද සත්‍යක්‍රියාව ගැන ධර්මයක් ඇහුවේ එදා ඉඳලා මා මේ ගුණේ පුරුදු කරනවා කියන ධර්මයට අද පැමිණෙන්න දුෂ්කර දෙයක් කරන්න කාටවත් නොකිය කරන්න. අම්මා අසනීප වුණා. අම්මගේ කකුලේ කලවේ ලොකු ගෙඩියක් ආවා. ලොකු පුතා මහන වෙලා දුව විතරයි ඉන්නේ. කෙල්ලත් මහන වුණා මේ ලංකාවේ. අම්මව බලන්න දුව ආවා මෙහෙණින් වංශේ භික්ෂුණී. ඇවිල්ලා ලොකු ගෙඩියක් සරව ගෙඩියක්. ඊට පස්සේ අම්මා කේන්ද්‍රිකව කිව්වා මෑණේනි හාමුදුරුරු බෙහෙත් දන්නවා. කැලීනේ ඉන්නේ අපේ පුතා හාමුදුරු බෙහෙතක් දන්නේ නැති. ගිහිල්ලා බෙහෙතක් අහගෙන ඉන්න කිව්වා. අර භික්ෂුණිය සොයාගෙන ගියා අර සහෝදර ස්වාමීන් වහන්සේ. ගිහිල්ලා කිව්වා අම්මට හොඳට මම ආරයි. ඒ නිසා මේ අම්මව මේ බේරගන්න ඕන මේ ස්වාමීන් වහන්සේ බෙහෙතක් කියන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා නැගණිය මම බෙහෙත් දන්නේ නැහැ නේ කිව්වා. හැබැයි එක බෙහෙතක් කියන්නම් කිව්වා. ඒ බෙහෙත අරන් යන්න කිව්වා. මොකද්ද මම මහාන වෙච්ච දවසේ ඉඳලා ඇහෙන් රූපයක් බලලා රාගයක් උපද්දවගෙන නැහැ. මම මහාන වෙච්ච දවසේ ඉඳලා ඇහෙන් රූපයක් බලලා රාගය උපද්දවගෙන නැහැ. සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මාගේ මෑණියන් සූපත් වේවා කියලා දුව ගෙදර යනකොට අම්මගේ ගෙඩිය එහෙම පෑහිලා අම්මවත් දන්නේ මොකද්ද උනේ කියලා. මේ ලංකාවේ සිද්ධ වෙච්ච දේවල් සත්‍ය ක්‍රියාව. ඒ නිසා කාලයේ පැමිණ ඇත සත්‍ය ක්‍රියා කරන්න. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩිය බව සත්‍යයි. තමා තුළ සත්‍යයක් නැත්තං මේ බුද්ධ ශාසනයේ සත්‍යයෙන් සත්‍ය කරන්න නිකං අහුමුළු වල කරන්න බැරි දේවල් කතා කර කර ඉන්නේ නැතුව නිකං ගෙවල් වල එකතු වුණාට පස්සේ කසුකුසු ගහනවා උණ්ඩ කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. හරි බයයි. ඊට වැඩි හොඳ නැද්ද? ඒ සත්‍ය ක්‍රියාවේ බලයේ තියෙනවනේ. ඇත්තටම මේ ප්‍රශ්නේ මේ විදිහටවත් බේරුණේ බුද්ධ ශාසනය අනුභවයෙන්. විශාල පිරිසකට ගියා නම් අහිංසක ජීවිත කීයක්ද? පව්, ඉතින් මෙලහකටත් වෙච්ච කරදර පව්. දැන් සත්‍ය ක්‍රියා කරන්න කාලයයි. මේ ලංකාවේ යක්ෂයෝ හිටියේ මිනිස්සු හිටියේ නෑ. ඉතුර ලංකාවේ මිනිස්සු දැන් ඉතිහාසය ගැන කියලා ඔය මහවංශي තියෙනව බොරු කලින් මිනිස්සු හිටියේ හිටියා කියන්නේ ඒ කාලේ යක්ෂ නාගාදී ගෝත්‍රිකයෝ මනුස්ස රූපේ මවාගෙන හිටියේ මිසක්ක මිනිස්සු නෙවෙයි. ඒ නිසා මේ ලංකාව මේ යක්ෂයන් ප්‍රලය කරලා බුදුරජාණන් වහන්සේ මයංගනීට වැදලා පත්කඩේ ගිනිජාලා විහිදුවලා මේ ලංකාව මිනිසයන්ට ඕන භූමියක් කළේ බුදුරජාණන් වහන්සේ. ලංකාවට මිනිස්සු එන මිනිස්සු එන මිනිස්සු කනවා ජාතක කතාවල තියෙනවා. මට මතක හැටියට අස්ස වලහක අස්ස ජාතකය කියලා ජාතකයක් තියෙනවා. ලංකාව ගැන විස්තර තියෙනවා. ඒ කාලෙත් යක්කු කනවා. ලංකාවේ මිනිස්සු විදිහට ඉන්නවා. ඒ මිනිස්සු එනවද කනවා. ඒතුට ඒ වලහක මහ බෝධිසත්වයෝ අස්වේක් වෙලා ඉඳලා අහසින් යන මේ ලංකාවට ආපු මිනිස්සෙක් යක්ෂයෝ කණ්ඩ හදනකොට බේරාගෙන ගිය විස්තරයක් තියෙනවා ඒ ජාතක කතාවේ. බුදුවරු නැති කාලයක මේක යක්ෂයන්ගේ භූමිය. ඒතුට මිනිසයන් දෙන්න පුළුවන් විදිහට මේ භූමිය සුද්ධ කළේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ මහා පොළොවේ මොන ජාතියක හරි මිනිසෙක් පය ගහනවා නම් බුදුරජාණන් වහන්සේට ණයයි. ඒක සත්‍යය. ඒක සත්‍යය. ඊළඟට පළවෙනි වතාවට වැඩපු බව, දෙවෙනි වතාවට ලංකාවට වැඩපු බව, තුන්වෙනි වතාවට වැඩපු බව, සිරිපා කමලේ සමන්ගිරි සිරිපා තැබූ බව, ඒව සත්‍ය. ඊළඟට බුදුරජාණන් වහන්සේ රුවන්වැලි සෑ භූමියේ වැඩ හිටපු බව, මහා බෝධිය ළඟ වැඩ හිටපු බව, ඒව සත්‍ය. ඒව සත්‍යයක් ක්‍රියා කරන්න. මම හිතන්නේ මේවා ටික හරියට කරුණු ටික ගොනු කරලා ගත්තොත් ශ්‍රද්ධාවකුත් උපදිනවා තුලින්. අනේ අපි බුදුරජාණන් වහන්සේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දස පාරමිතා පිරපු බව, ඊළඟට දුටුගැමුණු රජුරෝ ලංකාව එක්සේසත් කරපු බව, රුවන්වැලි සෑය ධාතු පිහිටෙවී බොහෝ දෙනාට හිතසුව පිණිස බව, ජයසිරි මහ බෝධීන් වහන්සේ දක්ෂිණ සාකව ලංකාවට වඩම්මපු බව, අකුධාතුන් වහන්සේ වැඩ සිටින බව, ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින බව, දන්ත ධාතුන් වහන්සේ වැඩේ සිටින බව, මයංගනී කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටින බව, කැලණියේ මිනිපළඟේ වැඩ සිටි බව, කිරිවෙහෙරේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු බව, අෂ්ටවල බෝධීන් වහන්සේ විරාජමාන බව, මේ ලංකාවේ තැන් තැන්වල බෝධීන් වහන්සේලා වඩා හිඳින බව, සාදුනාදයෙන් ගිගුම් දුන් බව, ඒ ධාතුන් වහන්සේලා ප්‍රාතිහාර්ය පෑපු බව, අනාගතයේ රුවන්වැලි සෑයට ධාතුන් වහන්සේලා එකතු වෙන බව, ලංකාවේ සිංහල රහතන් වහන්සේලා වැඩ හිටපු බව, රුවන්වැලි සෑයේ ධාතුන් වහන්සේලා නිදන් කරන වෙලාවේ ආකාහේ යකඩ කුඩයක් රහතන් වහන්සේලා මවලා කිසි කෙනෙකුට අමනුෂ්‍යයන්ට පේන්ට නොසැලසූ බව, ඒ තමන් දන්න සත්‍ය සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි කියලා අදිෂ්ඨාන කළොත් අදපවා සත්‍යක්‍රියා කරන බව ආයේ සිටිනා බව සත්‍යයයි. අදපවා මිනිසුන්ගේ සැඟවුන ගුණ තියෙන බව සත්‍යයයි. කාටවත් නොකියපු සැඟවු ගුණ තියෙන බව සත්‍යයයි. මව් ගුණේ තියෙන අම්මලා සිටින බව සත්‍යයයි. පියසෙනෙහස තියෙන තාත්තලා සිටින බව සත්‍යයයි. අම්මට ආදරේ තියෙන තාත්තට ආදරේ තියෙන දරුවෝ සිටින බව සත්‍යයයි. මහානකමට පෙම්බඳින ශ්‍රමණ ගුණයෙන් සුසැඳි ශ්‍රමණයන් වහන්සේලා සිටින බව සත්‍යයයි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ධර්ම ගෞරවයෙන් කියවන අය සිටින බව සත්‍යයයි. ඒ සත්‍යානුභාවයෙන් මේ ලංකාවේ දුර්භාග්‍ය සම්පන්න බව දුරු වේවා. අඳුරු වලාපටවල් දුරු වේවා. මිසදුටු ආක්‍රමණ දුරු වේවා. ඊළඟට මේ ලංකාව සක්දිවිඳුට බාර කරපු බව සත්‍යයයි. සක්දිවිඳුනි, ඔබ මේ වෙලාවේ මේකට මැදිහත් වෙන්න. භික්ෂු භික්ෂුණි, උපාසක උපාසිකා සිව්වනම් පිරිස රකින්න. වෙසමුණි දිවිරාජයා පොරොන්දු බව සත්‍යයයි ගිජ්ජ කූටි ඉඳලා. ඒ නිසා වෛශ්‍රවණ දිවිරාජෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේට දැන් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න කාලයයි. අපිට බැරි නිසානේ ඒ අය ඒව කරන්නේ. අපිට පුළුවන් නම් ලංකාවේ ඔක්කොම ප්‍රශ්න ටික විසඳන්න මොනවා කරන්න බැරිද? අපිට බැරි නිසා තමයි කියන්නේ. හැබැයි සත්‍යක්‍රියාවක් කළා තමයි කියන්නේ. ඒ සත්‍යක්‍රියාව යසෝදරාව පතිවෘතා ධර්මයෙන් සත්‍යක්‍රියා කළා තියෙන වාර, සක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනේ උණු කළා තියෙන වාර අනන්තයි. සත්‍යක්‍රියාවේ යසෝදරා. එහෙම බුද්ධ ශාසනය යන්නේ මේක. ඒ නිසා ඒ බව සත්‍යයි කියලා සත්‍යක්‍රියා කරන්න ඕන. ඉතින් ඒ නිසා ඊළඟට ගුරු ගෞරවයෙන් හෙබි ශිෂ්‍යෝ සිටින බව, ශිෂ්‍යයන්ට මනාව පුහුණුව දෙන ගුරුවරු සිටින බව සත්‍යයි. එහෙමයි සිටිනවා. සමහර අයගේ ජීවිතේ හරි පුදුමයි. දැන් එක තාත්තා කෙනෙක් ওই කන්තලේ පැද්දී. දැන් ඒ තාත්තා නැති වෙලා තාත්තපු මේට ඇඟේ අමාරුවක් තිබ්බා. පුතාලා බෙහෙත් කරන්න හදනකොට කිව්වා එපා. ඕන්නේ තව ටික දවසයි කියලා. තමයි ඔක්කොම ගෙනිච්චා. මේ තාත්තා එකතු කරන ඉස්පිරිතාල. දොස්තරවරු එකම රිපෝට් එක තුන් පාරක් ගත්තා. ඒ කියන්නේ වකුගඩු දෙකම නෑ. කුණු වෙලා මනුස්සෙ ජීවත් වෙන. ඊට පස්සේ තාත්තා පොඩ්ඩක් එළියට යන්න මේ පුතාලත් එක්ක කතා කරනවා. දොස්තර මහත්තයා, ඉතින් මං ඒත්දින් කිව්වට මොකද වකුගඩු දෙකම කුණු නරක් වෙලා කියලා නේද කියන්න හදන්නේ කිව්වා. ඉතින් දොස්තරගේ ඇස් දෙක උඩ ගියා. ඊට පස්සේ දොස්තර අහලා තියෙනවා තාත්තා කොහොමද ඒක දන්නේ කියලා. කියලා මං අවුරුදු 45ක් විතර කිව්වා. අවුරුදු 45ක් මම ආනාපාන සතිය වැඩිවෙ නිකන් නෙවෙයි කිව්වා. ඒ තාත්තා වඩු වැඩ කරන කෙනෙක්. වඩු වැඩ කරලා මේ බහන්න හදලා තියෙනවා. ගණදෙනු කරන්නේ. ඒක නෝනත් එක්ක බලාගන්න කියනවා. මෙයා සල්ලි අල්ලලා නැහැ නේ අවුරුදු ගානට. ඊට පස්සේ එකපාරම කියලා පුතේ තව විනාඩි 10කින් විතර මට ගොඩාක් අමාරු වෙනවා. බය වෙන්න එපා. ඒක ආයෙ විනාඩි 7කින් නැති වෙලා යනවා. මෙයා මැරෙන්නටම ආවා විනාඩි 7ෙන් නැති වුණා. පුතේ හරියටම හිට දහවල් දෙකට මගේ ජීවිතේ මේ මනස ලෝකෙන් චුත වෙනවා කියලා. හරියටම පහෝදා දෙකට චුත වුණා. සංගවාගත් ගුණේ දහම පුරුදු කරන ගිහි මිනිස්සු සිටිනවනේ. අපූර්වයි. අපූර්වයි. ඉතින් ඒ නිසා මේ ගුණ කඳ මේ ලෝකේ සද්ධා සම්පන්න මිනිස්සු ඉන්නවා. ඒ නිසා තමන්ගේ මොනවා හරි සත්‍යයක් සංගවා ගත්ත දෙයක් අනිත් අයට කියන්නේ තේ සත්‍යයක් පුරුදු කරන්න. ඒවා පුරුදු වෙනකල් බුද්ධානුභාවේ, ධම්මානුභාවේ, සංඝානුභාවේ, ඊළඟට බෝධිසත්ව කාලයේ කරපු සත්‍යක්‍රියා එහෙමනම් රතන සූත්‍රය අනුභවයේ කොහොමද? නිසා අනිවාර්යෙන් රතන සූත්‍රයේ සජ්ජේනා කරලා සත්‍යක්‍රියාව කරලා ඒ සත්‍යක්‍රියාවේ බලෙන් රටටත් ජාතියටත් ආගමටත් මේ ලංකාවට සෙත් පතන්න මේ ලංකාව බේරගන්න ඕනේ නම් ආයිත් සෑමලු බෝමලු දහස් ගණන් පිරීගෙන සාදු නාදෙන් සත්පුරුෂයොත් එකතු වෙලා පිම් පුරව ගන්න කැමති නම් මේ සත්‍යක්‍රියාව කරන්න. ලක්ෂ ගණන් එකතු වෙලා බුදු ගුණ අහපු යුගයේ ඕනි නම් මේ සත්‍යක්‍රියාව කරන්න. මේ ලංකාව බේරගන්න ඕනි නම් අහු මුළු වල හැම තැනම කොහු ඒ වලාව මෝරලා ආයි වහි ඒකට ඉඩ දෙන්න එපා. ධර්මයෙන්ම විසඳුන් යොදන්න, ධර්මයෙන්ම විසඳුන් යොදන්න. ඉතින් ඒ නිසා පුරුදු කරන ලද සත්‍යයකින් ශ්‍රී සද්ධර්මයේ සත්‍යානුභවයෙන් ධර්ම ශාස්ත්‍රුන් වහන්සේගේ අනන්ත ගුණ බලයේ සත්‍යයෙන් සත්‍යයි, ධර්මයේ ගුණ බලයේ සත්‍යයි ඒ සත්‍යානුභවයෙන්, ආර්ය සංඝරත්නයේ ගුණ බලයේ සත්‍යයි සත්‍යානුභවයෙන්, ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි සෑය ආනුභවයේ සත්‍යයි සත්‍යානුභවයෙන්, විරාජමානව බුදුරුව මැවි රංමැලි මා සෑයේ ඇතුළේ වැඩ සිටින බව සත්‍යයයි ඒ සත්‍යානුභවයෙන්, දළදා වහන්සේගේ ආනුභවයෙන්, ලලාට ධාතුන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේලාගේ ආනුභවයෙන්, ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආනුභවයෙන්, මහ බෝධීන් වහන්සේගේ අෂ්ටඵල දිතිස්ඵල සූතිස්ඵල අනේක ප්‍රකාර බෝධීන් වහන්සේලාගේ ආනුභවයෙන්, සිද්ධස්ථානවල ආනුභවයෙන්, බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩිය බව සත්‍යයයි පළවෙනි වතාවට දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට ඒ සත්‍යානුභවයෙන්, බුදුරජාණන් වහන්සේ නිසාමයි මේ ලංකාව මනුසාවාසයක් වුණේ සත්‍යයයි ඒ සත්‍යානුභව බලෙන්, ගුණධර්ම පුරුදු කරන සංගරුවන සිටිනවා උපාසක උපාසිකාවන් සිටිනවා ඒ සත්‍යයේ සත්‍යානුභවයෙන්, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස රැකගන්න වෙස්මුණි දිවි රාජයා බුදුරජාන් වහන්සේ ඉදිරියේ සපත කළ බව සත්‍යයේ සත්‍යානුභවයෙන්, ලංකාව රකින්ද සක්දිවිඳුට බුදුරජාන් වහන්සේ බාර කරපු බව සත්‍යයේ සත්‍යානුභව බලෙන්, මේ ධර්මද්වීපයේ බව සත්‍යයේ සත්‍යානුභව බලෙන්, මේ ලෝකෙටම පිරිසුදු ධර්මයේ ලංකාවෙන් ගියේ ඒක සත්‍යයයි ඒ සත්‍යානුභව බලෙන්, මිහිඳු මහරහතන් වහන්සේ නිකලෙස සිතින් ධර්මයේ දරාගෙන ආවේ ඒ සත්‍යානුභව බලෙන්, මේ ලංකාවට පැමිණ තිබෙන උවදුර දුරින්ම දුරු වේවා, මිසදුටු බලවේග දුරින්ම දුරු වේවා, අහිංසක මිනිසුන්ට සියලු ආරක්ෂාව වේවා, රටත් ජාතියත් ආගමත් ලංකාවත් සුරකේවා, සියලු දෙනාට සෙත් වේවා සත්‍යානුභව බලෙන්. ලෝකේ සත්‍යක්‍රියාව කියලා එකක් තියෙනවා, ඒක සත්‍යයි, ඒක සත්‍යයක් නම් ඒ සත්‍යානුභව බලෙන් මේ අඳුරු බලවේගයේ දුරින්ම දුරු වේවා කියලා සාදු කියනවා.